අවුදලිකංශයේ මුල්‍ය ප්‍රතිපත්ති මුල්‍ය කර්මනාකරණය පිළිබඳව සෑම විටම රටක රජයක් වගේ තියෙනවා. අවුදලිකංශයේ කටයුතු සම්බන්ධයෙන් රජයකට කිසිසේ බැහැරවීම පුළුවන්කමක් නැහැ. අවුදලික මුල්‍ය ආයතන මුල්‍ය සමාගම් කටයුතු කිරීමේදී සෑම විටම රජයේ අනුග්‍රහය උපදේශකත්වයෙන් මඟ පෙන්වීම සහ ඔහුගේ රටට දෙන්න දෙන්නේ නැහැ. තමුන්නාංශලගේ විශේෂයෙන්ම තැන්පත් කරුවන් වශයෙන් ගෝල්ඩන් කී ආයතනයේ කඩාවැටීමේ පසුබිම එවකට තිබුණු රජයේ මුල්‍ය කළමනාකරණය බරපතල වැරැද්දක් කියන එක අපි කවුරුත් දන්නවා. ඒ සඳහා ඔවුන් වගකීම්